මිනිස්සු දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය බාධක මිලකණන් ඉහළ යෑමි තිබෙනවා. මේ ඉහළ යෑම තුළ තිබෙන්නේ කළුකඩ මාපියා මේ පිටපස් තිබෙන්නේ. වත්මන් දේශපාලඥයන් ගජමුතුරු හිතවතුන් විසින් මේ වෙළඳපොළ මාපියාව පාලනය කිරීම තත්ත්වයට පටකල තිබෙන්නේ. ඔවුන් අත් තමයි වෙළඳපොළ තිබෙන්නේ. රුපියල් 300 ගන්න මිනිස් කිලෝක රුපියල් 1200. ඒතර මේ අතරමැදි මුදල් ඇමැතිතුමා ලබා ගන්නද, එහෙම නැත්නම් රජය ලබා ගන්නද, එහෙම නැත්නම් රජයේ සේවකයා පඩි ගෙවන්න ගන්නවද? එහෙම නැත්නම් කළුකඩේ ගාවක් තියෙන්නේ. රජයේ මේ සමස්ත වැපලිමක් කරනවා. නිකන් මේ බොරු මා සංසාර පවත්තා නිකන් මේ බොරු වැඩ. ඒ නිසා අපි රජයට කියනවා නොවැම්බර් 26 වෙනිදා ලංකාවේ සියලු මාපන ශාලා වල ආහාර පාන මිලෙන් අපිලා දානවා. ප්ලේන් ටික රුපියල් 15 කරනවා, ටී එක රුපියල් 35 කරනවා, ආහාර පැකට් රුපියල් 10ක් කරි කරනවා, ඒ වගේ ආපේ රුපියල් 15ක් කරනවා. මොනම ජගතුලත් මේ මිල නැවතේ හරවන්න බෑ. අපි තීරණය කරොත් අපි තමයි තීරණය කරලා අඩු කරන්නත්, අපි තමයි තීරණය කරන්නේ වැඩි කරන්නත්. මොකද වැඩි කරන්නේ මොකද මේ කළුකඩ මාපියාවට මේ රජයට යටත් වෙලා තිබෙන්නේ. ඒ නිසා වත්මන් රජය වක්කීමත් වෙන කළුකඩ මාපියාවට යම් කිසි දෙයක් වැඩි පිළක් හදන්න.